මම සාකච්ඡා කරා නුවරඑළිය තලවා කැලේ දෙකම ප්‍රධාන සංචාරක ප්‍රදේශ බවට පත් කරන්න. ඒ වගේම අපි සාකච්ඡා කරා ස්ට්‍රෝබරි වැනි අලුත් භෝග මේ ප්‍රදේශවල වගා කරන්න. මෙතනින් අපි ඉන්නේ අලුත් ආර්ථිකයක් දෙන්න, අලුත් ආදායම් මාර්ග දෙන්න, අතර සල්ලි දෙන්න, රැකියා ලබලා දෙන්න, ගෙවල් හදලා දෙන්න, දැනුම හදලා දීලා මේ ද්‍රවිඩ ජනතාව තවත් ශක්තිමත් කරන්න. ඒ වැඩ කටයුතු කරන්න අපිට සම්පූර්ණ සහයෝගය ලබා දෙන්නට කියලා මම කියනවා. ඒ සඳහා මේක ශක්තිමත් කරන්න දිගම්බර මැමතුමා, මනෝගණේෂන් මැමතුමා, රාධාකෘෂ්ණ මැමතුමා ඇතුළු ඔබේ මන්ත්‍රීවරුන්ට සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න.